ධනම්ිනිසංශෝධන ක්‍රියාත්මක කරාට පස්සේ අලුතරම අවුරුදු පහක් යන්න බෑ ව්‍යවස්ථාවක හැටි තේරුම් ගන්න. දැන් ශ්‍රී ලංකා දේශපක්ෂ ප්‍රශ්න කරාට ඕන මොකටද මේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ? වෙන දෙයක් කරගන්න ඕන නම් සංශෝධන කරන්න පුළුවන්. මොකටද අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ? කාගේ වමනාවටද? TN එකේ වමනාවටද? ඇමරිකාවේ වමනාවටද? ශ්‍රී ලංකාවේ මේ මොකටද එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා දේශපක්ෂය ඒක කරන්නේ? ඉතින් ඒකට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයත් නැගිටින්න ඕනනේ. මේ විනාශ කරන්න හදන්නේ ජයජාතනගේ ව්‍යවස්ථාවනේ. ශ්‍රී ලංකා දේශපක්ෂය නැගිටින්න ඕනනේ. විනාශ කරන්න හදන්නේ 72 ශ්‍රීම බණ්ඩාරනායක මහත්මියගේ තිබිච්ච ඒකී රාජ්‍ය ක්‍රමය. මේ වගේ පව් කරන්නේ ඇයි? ඉතින් මේකට විරුද්ධව සම්පූර්ණ වීරය දල්ලා සටන් කරන්න සමාජයකට ජාතියකට හැකියාව තියෙන්න ඕන. ලබන අවුරුද්ද මහා දේශපාලන සටන් වර්ෂයක් වෙනවා. අපේ දෛවය පමණ නෙමෙයි අපේ සම්පූර්ණ පැවැත්මම විශාල සටන් වර්ෂයක් බවට පත් විය යුතු පත් කළ යුතු අවුරුද්ද 2010.